ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සුමෙද්ද සිල්වා මහත්මයා සරෝජනී නෝන නිරතුරුව සිදු කරන පින්කම් මාලාවෙහි අද දින මේ පින්කම තමන් නමින් මියගිය විශේෂයෙන් දෑබර මෑණියන් පිට වසර 9කට කලින් මියගිය පද්මා මෙන්ඩිස් ගුණසේකර මහතා ඇතුළු ඒ වගේම රෝමසිරි විජේසේකර පියතුමා විමලා විජේසේකර නැන්දනිය ඇතුළු ඒ මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා සිදු කරන උතුම් පින්කමයි මේ සිදු කරන්නේ. ඉතින් අප මේ දානීය පූජා කරන්නේ මහා සංඝරත්නය උදෙසා මේ සම්බුද්ධ ශාසනයට සිය දීවේ ශක්තිය ලබා දීපු ඒ සරුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මේ දානීය පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. ඉතින් අප දන්නවා අප ජීවිතයේ බොහෝ දුෂ්කරතාවන් දේ වාසය කරන් මේ පින්කම් සිදු කිරීම අපේ ජීවිතයේ අපේ අංගයක් කරගන්නවා. ඒකට හේතුව තමයි අපි මේ ලබාගෙන තියෙන්නේ ජීවිතයේ ඉතාම දුෂ්කර සමයක්, ඉතාම දුර්ලභ අවස්ථාවක්, බුද්ධෝත්පාද කාලයේ කියන අවස්ථාව ලබාගෙන තියෙන්නේ. අපේ කල්පාන්තර ඥානයකට වරක් තමයි සුගතියක් ලබන්නේ. ඒ සුගතිය ලැබුණ මොහොතේදී බුද්ධෝත්පාද කාලයක් ලබන්නේ ඊටත් වඩා දුර්ලභ අවස්ථාවක. අනෙවිනි අවස්ථාවක ඉපදෙච්ච නුවණැති කෙනෙක් විසින් කළ යුතු ප්‍රධානතම දේ තමයි මේ බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිල්ලා ඒ සම්බුදු ශාසනය විශේෂයෙන් දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා කියන මේ පින්කම් සහ කුසල දහම් හැකිතාක් ජීවිතයේ සිදු කර ගැනීම අපට එපමණයි ජීවිතයේ සැනසීමට තියෙන්නේ. පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යාමිනි කියලා ගන්නකොට ජීවිත අවසාන කාලයේදී ජීවිත ගැන හිතනකොට අපට සැනසීමක් තියෙන්නේ ජීවිතේ කළා වූ එවැනි පින්කම්. ඒ වගේම සුවිශේෂ කාරණයක් තමයි අපි ජීවිතේ තාම පහසුවෙන් ඉඳගෙන බොහොම සියලු පහසුකම් තිබෙද්දී කරන පින්කමකට වඩා ජීවිතයේ බොහෝ දුෂ්කරතා මැද කරන පින්කම් අපේ ජීවිතේ මුලක් කලක් මතකයේ තියෙනවා. ලෙඩ දුක් මැද්දේ, දරුවන්ගේ කාර්යභාර මැද්දේ, රැකියා මැද්දේ යම් පින්කම් කරනකොට ඒ පින්කම් අපේ මතකයේ හොඳට නැදෙනවා. ඒ පින්කම් ඉතාම අමාරු පින්කම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෙදරක් ගෙනගෙන තියෙනකොට ගියක් ගෙන ගන්න අවස්ථාවේදී නොනැති කෙනෙක් ඒකට ඇතුළු වෙනවා. ඒකෙන් කොමන හෝ දෙයක් එළියට ගත්තොත් ඒ එළියට ගන්න දේ තමයි ජීවිතයේ සැප පිණිස හේතු වෙනවා. අන්න ඒ වගේ තමයි අපි මේ ගත කරන ජීවිතයත් හරියට ගිනි ගොඩක් වගේ. ලෙඩ දුක්, කරදර, කම්කටොළු, ප්‍රශ්න මාත්‍රීනේ හරියට ගිනිගෙන කියන ජීවිතයක් වගේ. අන්න එපෙදී අපි දැක්ෂ වෙන්නට ඕන කොහොම හරි මේ වගේ පින්කම් කියලා දෙයක් අයින් කරගන්න. ඉතින් ඔබතුම මේදී වාසනාවන්තවත් වෙන පුළුවන්. ජීවිතේ තාම දුෂ්කරතා මැදේ වුණත් මේ ස්වාමීන් වහන්සේලා කෙරෙහි තාම කරුණාවෙන්, මෛත්‍රියෙන්, සම්බුදු සසුන කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ පින්කම් කළා. ඉතින් ඔබතුම තාම මහන්සියෙන් හරියම්ම කරන ධනයෙන් තමයි මේ සියලු පින්කම් සිදු කරන්නේ. ඉතින් මේ දාණය පිළිගන්න වරදෙන ස්වාමීන් වහන්සේලා මේ විහාරස්ථාන රැක බලාගෙන ධර්මයේ ප්‍රගුණ කරලා තව බොහෝ දෙනාට මේ ධර්මයේ ඉගෙන ගන්නට පිළිපදින අවස්ථාව ලබා දෙනවා. ඉතින් ඒ සියලුම කාරණාවලට ඔබතුමේ ලොකු ශක්තියක් දුන්නා කියලා බොහොම සතුටටපත් වෙන්න. ඉතින් මේ පන්සල මෙම ලස්සනට තියෙන්නේ ඔබතුමේ ලබා දෙන මේ ශක්තිය නිසා. මේ දානමාන වළඳලා මේ ශක්තිය ලබාගෙන සතුටෙන් මේ පින්කම් කරමින් තවත් බොහෝ දෙනාට සැනසීම ලබා දෙන මේ හාමුදුරුවෝ. ඉතින් ඔබතුමේගේ මේ දරුවන්ට සලකන වගේ හැඟීමෙන් ඒ සතුට ඇති කරගන්න මේ ස්වාමීන් වහන්සේලා දෙන දින දින වෙනවා දකිනකොට මේ පන්සල් ලස්සන තියෙනවා දකිනකොට සතුටටපත් වෙන්න. අනේ අපි මහන්සියෙන් හරියට කරපු දේවල් වලින් නේද මේ ලස්සන තියෙන කියලා හිතනකොට තමයි ජීවිතේ ලොකු සැනසීමක් ඇති වෙනවා. ඒ වගේම අපි වගේම දුෂ්කරතා මැද තියෙන තවත් විවාහකයි ලෝකේ ඉන්නවා. අපි දන්නවා ශ්‍රී ලංකාවේ එහෙම පිළිකා රෝගෙට එහෙම ගියාම ඒක ළම වාටුවේ ගියාම අපිට හොඳට බලා ගන්න පුළුවන්. ඇතැමිට අමලාදී මේකම දරුවා පිළිකා හැදෙනවා. ඉතින් මුළු සියලුම ධනය වියදම් කරලා ඒ දරුවෝ ගෑනකට දෙන්නවා. ඇතැමිට ජීවිතේ බේර ගන්නවත් බැහැ. ඉතින් එවැනි බොහෝ දුෂ්කරතා මැද ඉන්න අප්‍රමාණ පිරිසක් ලෝකේ ඉන්නවා. ඉතින් ඒ හැම දෙනාටම අපි නිරතුරුව සෙත් හදන්නට ඕන, ආශිර්වාද කරන්න ඕන. ඒ දුක් පීඩා තියෙන ඇයි දුක් පීඩා දුර වෙලා, ලෙඩ රෝග දුර වෙලා, එයාට සැනසීම ලැබෙන්න කියලා අපි නිතරම ආශිර්වාද කරන්න ඕන. ඉතින් ඒක අපේ ජීවිතය සාර්ථක කරගන්න අපට හේතුවක් වෙනවා. ඉතින් ඒ පින්කමාලා අද දින පින්කමත් ඊටම මනවින් සිද්ධ වෙනවා කියලා හිතේ සැනසීම ඇති කරගන්න. ඔබේ දැනීම් සෝදානම් කරපු මේ ධර්මික වස්තුවේ පැහැදම් කර සකස් කරපු දාණය, ඒ සරුත් මුගලන් ආදී නිකේසී මහරහතන් වහන්සේ වෙනුවෙන් පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් කුසල ඵලය මේට වසර 9කට කලින් මියගිය පද්මා මෙන්ඩිස් ගුණසේකර ගුරු මෑණියන් ඇතුළු ඒ වගේම රෝමසිරි විජේසේකර ප්‍රියතුමා, විමලා විජේසේකර නැන්දනිය, ඒ වගේම තමන්ගේ මාමාවරු දෙදෙනෙක් වන මහින්ද මාමා, රතු මාමා ඇතුළු ඒ අයෝමනාගේ දයාබර ප්‍රියතුමා ඇතුළු ඒ සියලුම ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා පිණිසත්, ඒ වගේම නම් සඳහන් නොකළ යම්තා වර්ග පරම්පරානුගත ඥාතීන් මිය ගොස් කින බණවරුතුගෙන් සිටිත් නම් ඒ සියලු ඥාතීන්ද මේ දින දැක සෝපත්ත්වා, සුගතිගාමී වෙත්වා, අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ හැටියට වාක්‍ය කියලා අපි දානය පූජා කරමු. ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම, ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම, ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම, ඉච්ඡිතං පත්‍යතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සම්වේ පුරෙන්තු චිත්ත සංකප්පා ඡන්தோ පන්නරසී යතා ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේව අතෝ නිම්මාන සම්පන්ති හිමිනාතේ සමිජ්ජතු. හොඳයි, රැස් කරගත් මේ සියලු පින්කම් වල කුසල ඵලය අපි මියගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. වසර 9කට කලින් මියගිය පද්මා මෙන්ඩිස් ගුණසේකර මාතා ඇතුළු ඒ වගේම රෝමසිරි විජේසේකර පියතුමා, විමලා විජේසේකර නැන්දනිය, මහින්ද මාමා ඒ වගේම රතු මාමා ඇතුළු ඒ සියලු ඥාතීන් මේ පින දැක සුවපත්ත්වවා කියන ප්‍රාර්ථනාවෙන් පෑන් වාගෙන අරගෙන පෑන් වඩමින් අපි පින් අනුමෝදන් කරමු මේ ඥාතීනට. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනම් පොන්තු ඥාතයෝ, යථාවාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං, ඒවමේවයිතෝ දෙන්නම් දේතානං උපකප්පති, ඔන්න මේ උදකං වට්ටං යථානින්නම් පවත්තති, ඒවමේවයිතෝ දෙන්නම් දේතානං උපකප්පති. රැස් කරගත් මේ සියලු කුසල් දාම් සම්‍යක් දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන් වේ. සුමිත් මහත්මා සරෝජනිනවන සිද කරන සියලු කටයුතු සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාද සැලසේවා. ඒ වගේම විශේෂයෙන් ඒ දරුවන් දෙපළගේ අනාගතය හැමතිස්සෙම සඵල වන්නට, නිදුක් නිරෝගී සම්පන්නිය සලසා ගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන පැතුමින් අපි දෙවියන්ට පුණ්‍ය ආනෝදනා කරමු. එත්තාවතාචරං හේහි සම්බතං පුඤ්ඤ සම්බතං, සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා, එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පතං, සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා, එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පතං, සම්මේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා. හොඳයි, සරෝජනී නෝනා බොහොමත්ම සතුටටපත් ගන්න අද දින සිදු කරන්න බලාපොරොත්තු වූ දානමය පින්කම ඉතාම ලස්සනට සිදු කරනවා කියලා. ඉතින් දානෝප කරා රැසක් සහිතව ශ්‍රී ලංකාවේ ලොකු දානයක් දෙනවා වගේ සියලුම දානෝප කරන සහිතව අංග සම්පූර්ණ දානයක් මේ පූජා කරන්නේ ඉතින් මේ සියලුම පින්කම රාජසන්සයෙන් ඔබතුමිය ඇතුළු පොළේ හැම දිනාටම නිරෝගී රෝගී සම්පන්නිය ත්‍රිවිධ සැලසේවා සසර ජීවිත සෝපත්ව ප්‍රාර්ථනා අනුගලෝතුම නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සම්මේතියෝ විවංජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු සම්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තු.